साधु साधु साधु सेवत नुवर में देवरम विहिरे गौतम मुनि दुन वेड इन्ने लोवट उतुम्मु समिंदु दकिन्नाई देन अपि समदेन मेयानि अनाथ पिंडिक ननेति उपासक रन कहवनु मेहि अतुरन्ने जेत कुमरुगेन इडम लबागेन देवरम विहिराई तनवन्ने सुवंद संदुन हरे ए गंध के लिए ही सम्मा संबुदु हिमी वेड इन्ने सियलु सतुन हट निवान सेपत देन समिंदु दकिन्नट अपियन्ने सुविसिवसरक् वस्सानय तुल सेवत नुवर मई वेड उन्ने दम सक पेतिरी मोहंदुर वेनसी मग फल निवनिन सनसिन्ने महानिल मलगेन सुवंद संदुन्गेन समिंदु दकिन्नट अपियन्ने देवरम विहिरे पालुव पेतिरे कवदद समीदुन देखगन्ने अबगे मुनि रजु सिहि कर गन्ताई आनंद बोधि हिमी वेड इन्ने ए बो रजु वेंद बुद्धु समिदुन देख පින් රැස් කරගෙන සනසින්නේ අවන්ති දේසින් සමිඳු සොයා සෝන තෙරුන් ලෙස අපි එන්නේ සුපාරක නම් පටුනින් පැමිණුන බාහිය විලසින් අපි එන්නේ කිරිසොයමින් යන වසුපැටියන්සේ අපේ සම්බුදුන් සොයමින්නේ දෙවුරම් වෙහෙරට අද අපි ආවිට සමිඳු නැති නිසා ලතවෙන්නේ සැරියුත් මුගලන් රාහුල කස්සප නන්ද තෙරුන් ආනන්ද තෙරුන් නේක ගුණෙන් යුතු ඒ මහරහතුන් දැක ගන්නට දැන් නොලැබෙන්නේ පිනැති විසාකා සුමන සුජාතා චූල සුභද්‍රා කොහි ඉන්නේ හත් ආලවක පිනති උපාසක දැක ගන්නට දැන් නොලැබෙන්නේ අනාථ පින්ඩික පිනති උපාසක දෙව්ලොව ඉපදී තුටුවන්නේ දෙවුරම් විහෙරට එනයි දෙවියන් මෙලෙසින් මෙහි ගුණ පවසන්නේ සංගුණ ඉතිරුණ නැනවත් ඉසිවරු දෙවුරම් වෙහෙරේ වැඩ ඉන්නේ ධර්මරාජ්‍යව මගේ බුදු සමිඳුන් දකිනා විට සිත සනසින්නේ පවුනු කිරීමෙන් කුසල් වැඩීමෙන් නුවණ උපදවා ජයගන්නේ සිල් සුරැකීමෙන් බවුන් වැඩීමෙන් පිරිසිදු බව ලොව ලැබගන්නේ උපන් කුලෙන් හෝ මිල මුදලෙන් හෝ පිරිසිදු බව නැත සැලසින්නේ සම්බුදු සසුනේ පිහිට ලබාගෙන උත්තම සැනසුම ලැබගන්නේ අනාථ පින්ඩික දෙවියන්ගේ බස දෙහුරම් වෙහෙරෙදී සිහිවන්නේ අප බුදු සමිඳුන් නුවණැති රහතුන් කවදාදෝ අපි දැකගන්නේ සක්මන් මළුවට සමිඳු වඩිනවා සක්මන් කරමින් වැඩඉන්නේ සත්හැවිරිදියෝ සෝපාක හිමිත් එහි සමිඳුන් පසු පස වඩිමින්නේ අනෝතත්තවිල නාරජු රවටා පැන් කොතලෙට පැන් ගෙන එන්නේ සත්හැවිරිදියෝ සුමන රහත් හිමි බුදු සමිඳුන් වෙත පැමිණෙන්නේ බණ පාඩම් නැහැ වාසනාව නැහැ චූල පන්තකත් හඬමින්නේ දෙවුරම් වෙහෙරේ දොරටුව අබියස බුදුගුණ සිතමින් පසුවන්නේ මහාකාරුණික බුදු සමිදානන් ඒ දොරටුව වෙත වඩිමින්නේ හිස අත ගාමින් ඒ පොඩි සමිඳුන් අමානිවන වෙත ගෙන යන්නේ සිහිසන් නැතිවි ඇඳිවත නැතිවි පටාචාරමෙහි පැමිණෙන්නේ පින්වත් නැගනිය සිහි අරගන්නේ බුදු සමිදානන් පවසන්නේ භික්ෂුණියක වී ඇය සැනසෙනවා සියලු සෝකහුල් නැතිවෙනවා ලෝතුරු සසුනක පිහිට ලබන්නට රැස්කරගත් පින ඇතිවෙනවා අන්දවනයේ වැඩි තෙරණි සුභාවන් ඇසක් අතටගෙන පැමිණෙන්නේ මගේ බුදු සමිඳුන් දකින විටම ඇස සුවපත් වී සැනසින්නේ ඇඟිලි දහසකින් මාල ගොතාගෙන ගුරු පූජාවට සැරසින්නේ සම්මා සම්බුදු සමිඳු වඩිනවා අඟුලිමාලද සුරකින්නේ දරා කසාවත අඟුලිමාලද අරහත් ඵලයට පත්වන්නේ ගැබිනිමවක් වෙත වඩිනා ඒහිමි කරුණාවෙන් සෙත සලසන්නේ දෙවුරම් වෙහෙරේ හිමි වැඩ ඉන්නේ උතුම් දහම් සක පතුරන්නේ ධර්මිටියක් බැඳ පැමිණෙන චිංචිය බුදු හිමිනාමය කෙලෙසන්නේ මෙත් කරුණාවෙන් පිරුණු සිතින් යුතු සමිඳුන් නිහඬව වැඩඋන්නේ චිංචියගේ දර මිටිය කැඩී ගොස් දෙවුරම් විහෙරෙන් පැනයන්නේ අටලෝ දහමින් කම්පා නොවන නිකෙලෙස් ගුණයෙන් බබලන්නේ අපගේ ගෞතම සම්මා සම්බුදු සමිඳු දකින්නට අපි එන්නේ මේ දැන් වැඩියා වාගේ පෙනෙයි මට කොහිද සමිඳුනේ වැඩ ඉන්නේ ඒ බුදු සිවුරේ පාට පෙනෙයි මට ඇයිදෝ බණපද නැසින්නේ ඇසුනා සමිඳුනි ඇසුනා අපටත් ඒ සම්බුදු බණ පද ඇසුනා ලැබුණා සමිඳුනි ලැබුණා අපටත් ඒ ශ්‍රද්ධාලාභය ලැබුණා දැනුණා සමිඳුනි දැනුණා අපටත් සසරෙහි තිබෙන බය දැනුණා දුටුවා සමිඳුනි දුටුවා ඒ අප නිවන් දකින්නේ මග දුටුවා අපගේ ගෞතම සම්මා සම්බුදු සමිඳුන්ගේ මේ බුදු සසුනේ සිල් ගුණ දම් රැක නිවන් දකින්නට අපහට පින් ඇති බව දෙනුනේ කල්ප ගණනකින් දකිනු නොහැකියේ බුදු සසුනක සිරි දැකගන්නේ නටබුන් පිරිමේ දෙවුරම් වෙහෙරේ ජීවමාන හිමි දැකගන්නේ කාත් කවුරුවත් නොමැති නමුත් මෙහි සම්බුදු බණ පද රැවුදෙනවා ඇතිවී නැතිවී යන ලෝ දහමට නොවැලෙන දහමක් හමු වෙනවා රැස් කරන පින එයි පසු පස්සේ සැප සලසන්නට හැමතිස්සේ මේ රැස් කරන පින එනවාමයි යන යන ගමනේ පසුපස්සේ සීල සමාහිත නුවණ වැඩිගෙන නිවනට යන මග වැටහේවා දහම කියා දෙන කලන මිතුරු හැම නිරතුරු ඇසුරට පත්වේවා සෝක කෙලෙස් නැති සීත නිවන් ඇති සදහම් මග මට සිහිවේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමානිවන් සුව වැටහේවා මේ දැන් වැඩියා වාගේ පෙනේ මට කොහිද සමිඳුනේ වැඩ ඉන්නේ ඒ බුදු සිවුරේ පාට පෙනේ මට ඇයිදෝ බණ පද නැසින්නේ ඇසුනා සමිඳුනි ඇසුනා අපටත් ඒ සම්බුදු බණ පද ඇසුනා ලැබුණා සමිඳුනි ලැබුණා අපටත් ඒ ශ්‍රද්ධාවෙම සිත රැඳුණා දැනුණා සමිඳුනි දැනුණා අපටත් සසරෙහි තිබෙනා භය දැනුණා දුටුවා සමිඳුනි දුටුවායේ නිවන් දකිනයේ මග දුටුවා අපගේ ගෞතම සම්මා සම්බුදු සමිඳුන්ගේ මේ බුදු සසුනේ සිල් ගුණ ධම් රැක නිවන් දකින්නට අපහට පින් නැති බව දැනුනි සාදු සාදු සාදු බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ සිවුරු දරාගෙන මේ තුන් සරණේ යමු අපි සැම දෙන ගිජු කුළු පව්වට දැන් අපි එන්නේ බුදු සමිඳුන් වැඩි මගිනුයි යන්නේ මහරහතුන් හැම පිළිසැදෙන්නේ රහතුන් වැඩි මග සිහියට එන්නේ ගිජු කුළු පව්වයි ඈත පෙනෙන්නේ පේවි එන්නයි අපි සැරසෙන්නේ ඒ කඳු මුදුනේ කුටිය තිබෙන්නේ බුදු රැස් විහිදී එළිය වැටෙන්නේ දඹදිවු තලයේ සියලු සතුන්නේ පිනටයි බුදුවරු මෙහි වැඩ ඉන්නේ සම්මා සම්බුදු ගුණ සිහිවන්නේ ගිජු කුළු සිරසයි අපි නම දින්නේ සමිඳු දකින්නට මිනිසුන් එනවා බණ අසනා විට සිත පහදිනවා සසරෙහි දොස් දැක බිය ඇති වෙනවා මේ බුදු සසුනේම නිවන් දකින්නවා සැරියුත් මුගලන් රහතුන් වඩිනා රාහුල කස්සප රහතුන් වඩිනා නිකෙලෙස් සිත් ඇති රහතුන් වඩිනා අපි යමු ඒ මග රහතුන් වඩිනා ලංකාදීපෙට සමිඳු වඩින්නේ සමනොල සිරසෙහි පාද තබන්නේ ඒ ගැන දැන් අපි සිහි කරමින්නේ කරුණා කරමින් කන්ද නගින්නේ බිම්බිසාර රජු මේ මග යන්නේ ගල්පඩි සවිකොට පාර තනන්නේ සමිඳු දකින්නට කවුරුත් යන්නේ අමා නිවන් දෙන දහම අසන්නේ දවසක් සමිඳුන් සක්මන් කළ විට දෙව්දත් එය දැක නැග්ගා කන්දට පලි අරගන්නට සිතමින් හැම විට හෙළුවා ගල් කුල සමිඳුන් සිරසට පුදුමයි පුදුමයි බුදු ගුණ පුදුමයි වලකන්නට එය ගලක් මතුව එයි ඒ ගල මත ගල වැටි බැහැර යයි සමිඳුනසන්නට ඔහුට නොහැකි වෙයි රජගහ නුවරේ සමිඳු අඩින්නේ නාලාගිරි ඇතු මත් වී එන්නේ සමිඳුනසන්නට මාන බලන්නේ බුදුගුණ අභියස දමනය වන්නේ ගිජු කුළු පව්වේ හිමි වැඩ ඉන්නේ සතර වරම් මහා දෙවිවරු එන්නේ ආටානාටිය පිරිත කියන්නේ බියසක දුරුවි සැපත සැදෙන්නේ වක්කලි හිමියන් සමිඳු දකින්නට ගිජු කුළු පව්වට පැමිණිය විලසට සැදැහැ සිතින් අපි සිහි කොට බුදු ගුණ නැග ගමු හනිකට ගිජු කුළු පව්වට සුදු පිරුවට හැඳ පේවි ගන්නේ බුදු ගුණයට සිත නතු කරගන්නේ. කඳු මුදුනට දැන් අපි සැම එන්නේ. ගිජු කුළු සිරසයි අපි නම දින්නේ. වඳිමු වඳිමු මේ ගිජු කුළු පව්වද. වඳිමු වඳිමු මේ ඉසිගිලි පව්වද. වඳිමු වඳිමු මේ පාණ්ඩව පව්වද. වඳිමු වඳිමු මේ හැම කඳු මුදුනද. දූත තබා හිස සාදු කියන්ටයි. සීත නිවන් සුව මට ලැබ ගන්ටයි. නේක දහම් ගුණ සිහි කර ගන්ටයි. සාදු සාදු මම නිවන් දකින්ටයි. සාදු සාදු මම නිවන් දකින්ටයි. සාදු සාදු මම නිවන් දකින්ටයි. සාදු සාදු මම නිවන් දකින්ටයි. සාදු සාදු මම නිවන් දකින්ටයි. සාදු සාදු.